නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද උදෑසනම මේ පින්වතුන්ට ඉගෙන ගන්නට ලැබෙනවා විශේෂ දේශනයක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ දේශනේ කවුරුත් අහලා තියෙනවා බොහෝ දෙනෙක් හැබැයි ඒක සම්පූර්ණයෙන්ම අහලා නැහැ ඒ දේශනාවේ නම කාලාම සූත්‍රය කාලාම සූත්‍රය කියන එක ප්‍රසිද්ධ දේශනාවක්ද නැද්ද ප්‍රසිද්ධයි ඒක අපේ රටේ සිටින මිත්‍යා දෘෂ්ටික බෞද්ධ පිරිස් ඒ සූත්‍රය හැමතිස්සෙම ඉස්සරහට ඇදලා ගන්නවා බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න ඕනේ නැහැ කිය කී ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න තමයි ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ නමුත් මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ හැබෑවටම අදහස් කළේ කුමක්ද කියලා අපි මේ දේශනාව ඉගෙන ගත්තාම අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයටද ජීවිතය ගැන බලන්න කිව්වේ කියන එක මේ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන කාලාම කියන ජනතාව වාසය කරන ඒ කාලාමයන්ගේ ලොකු නගරයක් තියෙනවා ඒ නගරේ තිබුණා කේසපුත්ත කියලා සාමාන්‍ය ගමක් ඒ කියන්නේ පුංචි ගමකුත් නෙමෙයි සාමාන්‍ය නගරයක් තිබුණා කේසපුත්ත ඉතින් මේ කේසපුත්ත කියන නගරේට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ගැන කාලාම වාසීන්ට කාලාමෙන්ට ආරංචි වුණා. එහෙමනම් ඒ කාලාම කියන පිරිසේ වෙනකට බෞද්ධ පිරිසක්ද? නැහැ. ඒ අයට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් කේසපුත්ත කියන ඒගොල්ලන්ගේ ගමට භික්ෂුන් වහන්සේලා සමූහයක් සමග වැඩම කළා තියෙනවා කියලා. ඊළඟට ආරංචි වුණා ඒ කෙනා තමයි ගෞතම නමින් යුතු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අරහත් කියලා ආරංචි වුණා. ඒ කියන්නේ කෙලෙස් නැති කෙනෙක් කියලා ආරංචි වුණා. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් කියලා ආරංචි වුණා. උන්වහන්සේට විද්‍යාචරණ තියනවා කියලා. ඒ කියන්නේ අවබෝධයකින් යුක්ත නුවණකුත් ඒ නූනට අනුකූල හැසිරීමකුත් තියෙනවා කියලා උන්වහන්සේගෙන ආරංචි වුණා. උන්වහන්සේ සුගත නියම මාර්ගයේ සොයාගෙන ගිහින් ප්‍රතිඵල ලැබූ කෙනා කියලා. උන්වහන්සේ ලෝකවිදු සියලු ලෝකයන් ගැනම උන්වහන්සේට අවබෝධයක් තියෙනවා. උන්වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති මේ මිනිසෙන් නියම මාර්ගයේ පින්වන්ට දක්ෂයි. සත්තා දේව මනුස්සාන උන්වහන්සේ තමයි දෙවියන්ටයි මිනිසුන්ටයි නිවන් මඟ කියලා දෙන්නේ. බුද්ධ අවබෝධ කරපු ධර්මය හොඳට කියලා දෙන්න පුළුවන්. භගවා මේ සීල ගුණයන් දැරීමට තරම් උන්වහන්සේ යුක්තයි කියලා මෙන්න මෙහෙම කතාව ගියා. කේසපුත්තේ ගමේ හිටපු කාලාම පිරිස කල්පනා කළා, එහෙනම් අපි යමු. ඒ බුදුරජාණන් වහන්සේව බලන්න යම් කියලා ඒ පිරිස කල්පනා කළා. ඒ සම්පූර්ණ ගම්මැසියෝ දැන් විශාල කණ්ඩායම් හැදිලා යනවා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න. ගිහින් වන්දනා කළා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ ගමට වැඩියා කියලා අපට ආරංචි වුණා. අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අහගන්නයි අපි මේ එකතු වෙලා ඔබ වහන්සේ බැහැ දකින්න ආවේ. කින ස්වාමීනි මේ කේසපුත්ත ගමට එක එක ಜಾති තාපසවරු වෙනවා. එක එක ಜಾති ආගම්කාරය වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා තමන්ගේ දේ විතරයි හොඳ, අනිත් ඒවා ඔක්කොම හිස් කියලා. තේපි සකඤ්ඤේව වාදං දීපෙන්ති. ඒගොල්ලෝ තමන්ගේ වාදයේ විතරක් කිස්මතු කර කර කියනවා. ජෝතෙන්ති, තමන්ගේ වාදයේ විතර බබළුවන් හදනවා. පරවාදම්පන කුන්සෙන්ති, අනිත් ආගම් ඔක්කොම හිලා දකිනවා. ඉතින් මේ නිසා දැන් අපිට එක එක්කෙනා අපි එනේන ආගම්කාරයෝ හම්බෙන්න යනවා. ගියා මේගොල්ලෝ ඔක්කොම කියන අපේ එක විතරයි හොඳ, අරුන්ගේ එක හරිය නැති කියලා. මොකද කරන්නේ? ඒ ඔක්කොම හෙලා දකිනවා. ඉතින් අනේ ස්වාමීනි අපිට හරි වැඩේ උනේ, ඇත්ත මොකද්ද කියලා දැන් හොයාගන්න බෑ. ඒ නිසා දැන් අපිට හරි සැකයක් ඇති වෙලා තියෙනවා. අම්මහකං හෝතේව කංකා හෝති විචිකිච්ඡා, අපිට සැකයක් විචිකිච්ඡාවක් දැන් තියෙන්නේ මේ සියලු දෙනා ගැන. කවුද මේ ශ්‍රමණ බමුණන්ගෙන්, කවුද මේ ආගම්කාරයන්ගෙන් ඇත්ත කියන්නේ කියලා අපිට දැන් හොයාගන්න බැරුව ඉන්නේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කාලාම වාසීන්ට කියනවා, කාලාමේනි සැක හිතන්න ඕනේ තැනමයි ওই සැකේ ඇවිල්ලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති වෙන තැනමයි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. ඔබට ওই ඇති වෙලා තියෙන්නේ සැක ඇති වෙන තැනමයි. බොහොම සාධාරණයි කිව්ව ඇති වෙච්ච සැකේ. ඒත තුම් මේ කාලාම කාලාමයිනි මම මෙන්න මෙහෙමයි කියන්නේ. මා අනුස්සවේන ඔය අහපු පමණින් ගන්න එපා. මා පරම්පරාය, පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා. මා ඉතිකිරාය, මෙහෙම මෙහෙම වුණා කියලා කිව් පමණින් ගන්න එපා. මා පිටක සම්පදානේන, අපේ පොත්වල ආවා කියලා කියන පමණින් ගන්න එපා. මා තක්ක හේතු, තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා. මා ණය හේතු, ගලපලා ගලපලා ඇති කරගත්තු න්‍යායට ගැළපිච්ච පමණින් ගන්න එපා. මා ආකාර පරිවිතක්කේන, මෙහෙම වුණොත් මෙහෙම වෙයිද කියලා කල්පනා කරලා ගොඩනගාගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා. මා දිට්ටි නිජ්ජානක්කන්ති, දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා. මා බබ්බ රූපායතය, බලාගෙන ගියාම ඒකත් හරිනේ කියලා අන්න ඒ විදිහට හිත හිත ගන්න එපා. මා සමනෝ නෝගරු, ඔය කරුණ කියන කෙනා අපගේ ගුරුවරයා, ඒ නිසා අපි මේක ගන්නවා. එහෙම ගන්නත් එපා කියලා ඔන්න මේ කාලාමයන්ට බුදුරජාණන් වහන්සේ එහෙම කියලා ඔන්න ගන්න ආකාරය කියනවා. යදා තුම් මේ කාලාම අත්තනාව ජානෙයාත, කාලාම ඔබ දන්නවනම් මෙන්න මෙහෙම තමන් තුලින්ම දන්නවනම්, ඉමේ ධම්මා අකුසලා, මේ ධර්ම තමයි අකුසල්. ඉමේ ධම්මා සාවජ්ජා මේවා වැරදි දේවල්. ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා මේවා බුද්ධිමත් මිනිස්සු ගරහා කරන දේවල්. ඉමේ ධම්මා සමත්තා සමාදින්න අහිතාය දුක්ඛාය සංවත්තන්ති මේ ධර්ම පුරුදු කළොත් නම් බොහෝ දුක් පීඩා පිණිස පවතී කියලා යමක් දන්නවාද? අද තුම් මේ කාලම පජහියාත. එතකොට කාලම අන්න ඒව දුරු කරන්න. මේවා කුසල්, මේවා හොඳ නැති දේවල්, මේවා බුද්ධිමත් මිනිස්සු ගර්හාවට ලක් කරන දේවල්, මේවා පුරුදු කළොත් එහෙම ජීවිතේ දුක කරා යනවා කියලා ඔබතුලින්ම මේක තේරුම් ගත්තා නම් ඔබ ඒක අතාරින්න. ඒක නරක දෙයක්. තේරුණාද කීපේක? දැක්කද බුදුරජාණන් වහන්සේ කාලාම වාසීන්ට කියනවා කරුණු 10ක් කලින් කියනවා කාලාම කාලාමේනි සැක ඇති වුණා හරියටම හරි. දැන් අපිට ආරංචි වුණේ පින්වතුනි පොත්වලක් තියෙන්නේ මේ ඉතුරු දේශනාවේ කොටස නෑ. මේ කෑල්ල විතරක් දාලා මොකද කරන්නේ? ධර්මයට ගරහන්න පාවිච්චි කරනවා. මේ ළඟදී ඒ වගේ එක එක්කෙනෙක් ඇවිල්ලා මට කිව්වා ආට ප්‍රශ්නයක් තියෙනවා. මම මොකද්ද ප්‍රශ්නේ? මගෙන් ඇහුවා පුතජන කෙනෙක් කොච්චර පින් කරගෙන ගියත් අවසාන මොහොතේ ආ ද්වේෂයකින් ද්වේෂසහගත සිතකින් මැරුණොත් ඒ පුතජන එක්කෙනා නිරේ යනව නේද? ඉතින් දැන් මම මොකක්ද දෙන්න තියෙන උත්තරේ? මං කෝ කියලා. ඕක හරි අසාධාරණ ධර්මයක් නේ කිව්වා. දැන් මේ කාටද ගහන්න හදන්නේ? මං කෝවා. දැන් මට තේරුණා මෙයා මේ ඉලක්ක කරගෙන ආවේ බුදුරජාණන් වහන්සේටත් ගහලා ධර්මයටත් ගහගෙන යන්න. මේ කවුද මේ බුද්ධඝං කාර්යය හැටියට පෙනී සිටින මේ මුස්පේන්තු ජනතාව? මෙයා එනේ මේ ඒ ගැට්ටිය. මොකද උනේ මේ පෙනී සිටින්නේ කොහොමද? බෞද්ධයෝ හැටියට. නමුත් ගහන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඉතින් මම ඒක නොදන්නවා වගේ, ඒක මන් නොතේරුණා වගේ මං කිව්වා මෙහෙම. මං කෝ අසාධාරණ ධර්මයක් තමයි කිව්වා මේ පුතඥයන්ට මෙහෙම සිද්ධ වීම. මං කෝ මේක අසාධාරණයි. බුදුරජාණන් වහන්සේ මේ අසාධාරණේ දැන් ඔයා කියේ ඔහොම. බුදුරජාණන් වහන්සේ ඔහොම නෙමෙයි කිව්වා මේ අසාධාරණේ පෙන්ලා තියෙන්නේ. කොහොමද සක්විති රජුරෝ? සක්විති රජුරෝ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව ඉපදිච්ච එක්කෙනා. එයා සක්විති රජ පදවියේ කල් ගත කළා. මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දිව්‍ය සප අවසන් වුණාට පස්සේ තියා නිරේ යනවා. තිරිසං ලෝකේ යනවා, ප්‍රේත ලෝකේ යනවා. ඉතින් ඕක මොකද්ද මේ අසාධාරණ දියා බැලුවාම? මං කෝ ඒ නිසා ඒ අසාධාරණේ උන්වහන්සේ හිලිදරව් කළේ ඇයි? ඒ අසාධාරණට ආයෑමත් හසු නොවෙන්නයි. ඒකට හසු නොවෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කළා අඩු ගණනේ සෝතාපන්න වෙන්නයි බුදුරජාණන් වහන්සේ මේක එලිදරව් කළේ කියලා මං ඒක ඒ විදිහට තෝරලා දුන්නා. සාමාන්‍යයෙන් එහෙම තර්කයේ කරගෙන මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ගිහිල්ලා කතා කරාම ඒ තර්කයට අහුවෙන්නේ නැද්ද කෙනෙක්? ඇත්තනේ නම් මේක මහා සාධාරණයක් නේ කියලා ඊට පස්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ වැරදි කතාවක් කිව්වා කියන කාරණේ නේද මේ කියාගෙන යන්න හදන්නේ? අන්න එතකොට බලන්න මේගොල්ලෝ සමහරට එහෙම කියාගෙන ගිහිල්ලා ඒගොල්ලොම පාවිච්චි කරයි අපි මේව කියන්නේ. මේ කාලම් සූත්‍රයේ තියෙනවා මේක මෙහෙම පුතින් ආවට ගන්න එපා කියලා අන්න එහෙම පාවිච්චි කරනවා. ඒක තමයි මේ රටේ අද මේ බෞද්ධ ආගම විනාශ කරගෙන යන බෞද්ධ ජනතාව විසින් කරගෙන යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි. උන්වහන්සේ පෙන්නුවා මා අනුස්සවේන කෙනෙක් කිව්ව පමණින් ගන්න එපා. මා පිටක සම්පදානේන පොත්වල තියනවා කිව්ව පමණින් ගන්න එපා. ඊළඟට මා පරම්පරාවේ පරම්පරාවෙන් ගෙනාවා කියලා ගන්න එපා. මා ඉතිකිරාය ඒක මේ විදිහට එනවා කියලා හිතුවා කියලා ගන්න එපා. මා පිටක සම්පදානේන පිටක වලින් එනවා කියලා ගන්න එපා. තර්කයට න්‍යායට ගැලපුණා කියලා ගන්න එපා කියලා මේ වගේ උන්වහන්සේ පැහැදිලි කරනවා. නමුත් තේරුම් ගන්න කිව්වේ කොහොමද? යමක් අකුසල් නම් යමක් අධර්මයේ නම් බුද්ධිමත් ජනතාවගේ ගර්හාවට ලක් වෙනවා නම් ඒ අධර්මය අනුගමනය කිරීමෙන් දුකට පත්වෙනවා නම් ඒ අධර්මය බැහැර කරන්න. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ තෝරා දීපු හැටි. එතකොට ඒක තෝරා ගැනීම හැකියාව වගකීම දෙන්නේ කාටද? තමන්ටමයි. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අහනවා මේ අධර්මය විස්තර කළා. කාලාමයෙනි මේ ගැන මොකද කියන්නේ? මේ හිතක ඇතිවෙන ලෝභය මනුෂ්‍යයාගේ හිතේ ඇතිවෙන්නේ යහපත පිණිසද අයහපත පිණිසද? ඔන්න අහපු ප්‍රශ්නේ. ඉතින් කාලාම ඒ පිරිස කල්පනා කළා කිව්වා ස්වාමීනි ලෝභය ඇතිවෙන්නේ අයහපත පිණිස. බුදුරජාණන් වහන්සේ වදාළා කාලාමේනි ලෝභ සිතෙන් යුතු පුරුෂයෙක් කෙනෙක් තමයි ලෝභයෙන් මඩන ලද සිතෙන් යුතුව ලෝභ සාගත සිතෙන් යුතුව ප්‍රාණඝාත කරන්නේ ලෝභය මුල් වෙලා. සොරකම් කරන්නේ ලෝභය මුල් වෙලා. වැරදිකාම සේවනයේ යෙදෙන්නේ ලෝභය මුල් වෙලා. බොරු කියන්නේ ලෝභය මුල් වෙලා. ඊළඟට අනුන්ව තෙවෙන දේ සමාදම් කරවන්නේ ලෝභයේ මුල් වෙලා. එතකොට ඒ ලෝභය එයාට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතින් නැද්ද කියලා ඇහුවා. එතකොට කාලාම පිරිස කියනවා ස්වාමීනි ඒක ඇත්ත, ලෝභයේ බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඊර්වස් යහනවා කාලාමයිනි යම් කිසි කෙනෙකුගේ හිතේ ඇති වෙන ද්වේෂය එයාට හිතසුව පිණිසද පවතින්නේ අහිත පිණිසද? ඉති කාලාම පිරිස පිළිතුරු දුන්න ස්වාමීනි කෙනෙකුගේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ද්වේෂය ඇති වෙන්නේ Tamanට අහිත පිණිසයි. ඊට පස්සේ අනු ද්වේෂසහගත කෙනා ඒ ද්වේෂයේ හේතු කොටගෙන ප්‍රාණඝාතේ කරනවා නම් ඒ දේශසහගතව සොරකම් කරනවා නම් ඒ දේශසහගතව වැරදි කාමයේ හැසිරෙනවා නම් ඒ දේශසහගතව බොරු කියනවා නම් එබඳු ආකාරයේ දෙයකටම දේශසහගතව අනුංග පොළඹනවා නම් ඒ ද්වේෂය එයාට බොහෝ කලක් දුක් පිනිස පීඩා පිනිස පවතින්නේ නැද්ද කියලා ඇහුවා. ඉතින් කාලාව පිරිතුරු දුන්න ස්වාමීනි මේ දේශයාට බොහෝ කලක් අහිත පිණිස පවතිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආන කාලාමේනි කෙනෙකුගේ හිතේ ඇති වෙන මෝඩකම මුලාව මෝහය ඇති වෙන්නේ මේ හිතවල යහපත පිණිසද අයහපත පිණිසද කියලා ඇහුවා. ඉතින් කාලාම පිරිස පිළිතුරු දුන්න ස්වාමීනි මේ හිතේ ඇති වෙන මුලාව ඇතිවන්නේ අයහපත පිණිසයි. තිකින මුලාවට පත්වෙච්ච ජනතාව මුලාව හේතු කොටගෙන ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, ඒ වගේම අනිත් පිරිස යදෝන. දැන් අපි ගත්තොත් එහෙම, දැන් අපි ගමු නාලන්දා විශ්වවිද්‍යාලය වගේ ආයතන ඉන්දියාවේ තිබිච්ච උන්නේ ඒවේ හාමුදුරුවන්ව මැරුවා. හාමුදුරුවරු මරපු පිරිස මැරිවේ මුලාවේ පිහිටලද මුලාවෙන් තොරවද? ඒගොල්ලෝ මතයක හිටියා අනිත්‍යාගම් වල පිරිස ඝාතනය කිරීම හොඳ දෙයක් කියලා. එතකොට ඒක මුලාවට පත්වීමක්ද නොවේද? අන්න බලන්න මුලාවට පත් වෙලා විසින් කරන්නා වූ දේ හිතසුව පිණිසද පවතින්නේ? හිතසුව පිණිස නෙවෙයි පවතින්නේ. අන්න ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට කෙනෙකුගේ හිතේ ඇතිවෙන මුලාව මෝහය බොහෝ කලක් දුක් පිණිස නෙමෙයි දෙක පවතින්නේ කියලා. කියන බොහෝ කලක් දුක් පිණිස පවතින්නේ. ඉතින් ඇහුව කාලාමෙනි එහෙමනම් දැන් කියන්න ඔය කියාපු ලෝභය ඔය කියාපු ද්වේෂය මෝහය කුසල්ද අකුසල්ද කියලා ඒගොල්ලන්ගෙන් ඇහුවා. ඒතර කාලාම පිරිස පිළිතුරු දුන්නා ස්වාමීනි ඒවා අකුසල්. ඉතින් ඔය ඒ අකුසල් හරිද වැරදිද? ඉතින් කිව්වොත් මේ කාලාම පිරිස පිළිතුරු දුන්න ස්වාමීනි අකුසලේ වැරදි. එහෙනම් ඔය කියාපු අකුසල් ලෝභ සාගතව දුස්චරිතයේදීම ද්වේෂ සහගතව මෝහ සහගතව බුද්ධිමත් පිරිස ප්‍රශංසා කරන එකක්ද ගරහණ එකක්ද කියලා ඇහුවා. මොකද්ද ඒක? ගරහණ එකක්. ඊර්වසව එබඳු ආකාරයේ ජීවිතයක් කෙනෙක් පැවැත්වුවොත් ඒක හිතසුව පිණිසද පවතින්නේ, අහිත පිණිස දුක් පිණිසද? මොකද්ද පවතින්නේ? ඔව්, අහිත පිණිස දුක් පිණිස පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ඔන්න ඔය නිසයි මම කියන්නේ, තවත් කෙනෙක් කිව් පමණින් ගන්න එපා. ඔන්න දෙක මා අනුස්සවේන. ඔය නිසයි කියන්නේ තවත් කෙනෙක් කිව් පමණින් ගන්න එපා. මා පරම්පරාය පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. මා ඉතිකරයා මෙහෙම මෙහෙම වුණා කියලා ගන්න එපා. මා පිටක සම්පදාන අපේ පොත්වලින් ඇවිල්ලා තියෙන මේ විදිහට කියලා ගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලා ගන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා ගන්න එපා. මා ආකාර පරිවිතක්කේන බලාගෙන ගියාම මෙන්න මේ විදිහට හරි කියලා කරුණු සලකාගෙන ගන්න එපා. මා දිට්ඨි නිඥානකන්ති මතවාදයකට හොයන්නේ බලන්නේ නැතුව බැසගෙන තීරණ ගන්න එපා. මා භබ්බ රූපතාය බලාගෙන ගියාම අරකට හරිනේ මේකට හරිනේ කියලා ගන්න එපා. මා සමනෝ නෝගරු ඔය කියන එක්කෙන අපගේ ගුරුවරයා කියලා ගන්න එපා. දැන් මතකනේ, දැන් අර අල් කයිඩා කියලා සංවිධානයක් තිබ්බනේ, ඒකේ ගුරුවරයා කවුද? බිල් ලාඩන්. දැක්කනේ යා කිව්වා අනිත් අයට මරාපන්. දැන් ඒගොල්ලෝ මොකද කළේ? ඒ කියපු ගමන් ආ මේ අපේ ගුරුවරයා. අපේ ගුරුවරයා මේක කිව්වා කියලා ගත්තේ නැද්ද ඒක? නමුත් ගත්තේ ද්වේෂය, ලෝභ සාගත, දේශ සාගත, මෝහ සාගත දේවල් නේද? ආන්න දැක්කද ඒක? ආහිත පිණිස දුක් පිණිස පැවතුනේ නැද්ද? එහෙනම් අපිට පේනවා 2500කට කලින් බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමයි තවමත් මේ ලෝකේ පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා කාලාමේනි යමක් අකුසල්ද යමක් වැරදිද බුද්ධිමත් ජනතාව ඒ ගරහනවද, ඒක අනුගමනය කළ දුක් පිණිස පීඩා පිණිස පවතිනවද, අනේ ඒක අතහරින්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයෙන් කොච්චර පැහැදිලි දෙයක් පෙන්නලා තියෙනවද. නමුත් මේක ගන්නේ කොහොමද? මේ බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා තමයි අපේ ඔය වද රටේ බහුතරයක් වශයෙන් බෞද්ධ වෙස්යෙන් පෙනී සිටින මිත්‍යා දෘෂ්ටික ජනතාව කියාගෙන යන්නේ. එතකොට දැන් මේක දේශනා කරන බුදුරජාණන් වහන්සේ වෙනින් එකක් මේ උන්වහන්සේට ඕන උනේ කියන්න, මේ චිත්තල ඇති වෙන අකුසල ධර්ම විසින් සත්‍යාව නොමගට යවද්දී ඔය බාහිර දේවල් අල්ලගෙන පටලෙවෙන්න එපා කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයෙ කියනවා කාලාමේනි, ඒ නිසා මම ඕගොල්ලන්ට ආයෙමත් කියනවා. මොකද්ද? අනුශ්‍රවණයෙන් ආවා කියලා. ඒ කියන්නේ තවත් කෙනෙකුගෙන් අහගෙන ආවයි කියලා ගන්නත් එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්නත් එපා. දැන් මේක පාලි කොටස බොහොම ලස්සනට කියනවා. මා අනුස්සවේන අනුශ්‍රවණයෙන් ගන්න එපා. මා පරම්පරාය පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. දැන් සමහර අය ඉන්නවා, ඒගොල්ලෝ හරි නුවණ තියෙනවා, කල්පනා කරන්න පුළුවන්, බුද්ධිමත්. නමුත් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ දෙමව්පියෝ කරගෙන ආපු ක්‍රමේ වැරදි කියලා. නමුත් අත අරින්නේ නැහැ. අහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. මා ඉති කිරාය මේ විදිහට වුණා කියලා ගන්න එපා. මොකද දැන් මම එක දවසක් කිව්වා මේ අර නැකත් ගැන කියද්දි, මං කිව්වා මේ නැකත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි, ඒ නැකත් සියලු දෙනාම සක්කාය දිට්ඨිය පිහිටලා යෝව කරන්නලා තියෙන්නේ. ඊට පස්සේ ඒවා සීලබ්බත පරාමාස වලටත් ගියාට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ඔළුවට කොහොම කොල තියලා, කකුල් වලට දිඹුල් කොල තියලා, නානු ගාලා නානතරමට මේගොල්ලෝ පත් වෙනවා කියලා. ඊට පස්සේ එකෙක් කියනවා, ආ එහෙම කිව්වට බෑනේ, අපි මේක පරම්පරාවෙන් ගෙනාපු එකනේ. එතකොට බලන්නේ උවමනා කරන්න ජීවිතය අවබෝධ කරගන්නද, පරම්පරාවෙන් ගෙනාපු මේ පුස් දෙයක් අල්ලගෙන යන්නද? ආ මේගොල්ලෝ ධර්මයේ ගණීද? ඒගොල්ලන්ට ධර්මයේ ගන්න බෑ. එතකොට මා ඉති කිරාය මෙහෙම මෙහෙම වෙනවා කියලා ගන්න එපා කියනවා. මා පිටක සම්පදානේන මේ පිටක සම්ප්‍රදාය මේ පොත්වල තිබුණා කියලා තිබිච්ච ප්‍රමණින් ගන්න එපා. මා තක්ක හේතු මේ තර්කයට ගැලපුණා කියලා ගන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා ගන්න එපා. මා ආකාර පරිවිතක්කේන කරුණසලකාගෙන ගියාම හරි කියලා පේන එක ගන්න එපා. මා දිට්ඨි නිඥානකන්ති දෘෂ්ටියට ගැලපුණා කියලා ගන්න එපා. මා බබ්බ රූපතාය බලාගෙන ගියාම ඒකත් හරිනේ මේකත් හරිනේ කියලා ගන්න එපා. මා සමනෝනෝ ගරු මේ අපගේ ගුරුවරයානි මේ ශ්‍රමණයන් නිසා මේ කියන එක මොනවා වුණත් අපි ගන්න ඕනනේ. ඒ කියලා එහෙම ගන්න එපා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි කාලාමේනි. බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි ඔබටම තේරුණොත් මේවා තමයි කුසල්. මේවා තමයි නිවැරදි ධර්මය. මේ බුද්ධිමතුන් විසින් ප්‍රශංසා කළ එකක්. මේ ධර්මයේ අනුගමනය කිරීමෙන් යහපතක් වෙනවා කියලා ඔබට තේරෙනවා නම් අන්න ඒ ධර්මයේ අනුගමනය කරන්න කියලා ඔන්න උපදෙස් දෙනවා. ඊට පස්සේ කාලාමකින් අහන කාලාමය ඔබ මොකද මේ ගැන හිතන්නේ? මේ හිතක ඇතිවන ලෝභ නැති බව හිතසුව පිණිසද පවතින්නේ අහිත පිණිසද කියලා ඇහුවා. ඉතින් ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි හිතසුව පිණිස පවතින්නේ මේ ලෝභ නැතිකම. කො ලෝභ නැති කෙනෙක් ලෝභකමින් දුර්වීම නිසා එයා ලෝභකමින් ඈත් වීම නිසා එයා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. එයා සොරකම් කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් කුඩා පරිමාණයේ සිට අපේ රටේ ඉහළම පිරිස දක්වා මහ පරිමාණයේ සොරකම් දක්වාම කරන්නේ මොකෙන්ද? ලෝභකමේ පිහිටලද අලෝභී පිහිටලද? ලෝභකමේ පිහිටලා. අන්න දැකද? ලෝභකමින් තොරව යාට කරන්න බෑ ඒක. ලෝභ නැත්තම් යා සොරකම් කරන්නේ නැහැ. වැරදිකාමේ හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. ඒ වගේම ඒවට තවත් කෙනෙක්ව පොළඹවන්නේ නැහැ. අන්න බලන්න ලෝභකම දුර්වීම නිසා කටයුතු කරන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට යම් කිසි කෙනෙක් ඒ විදිහට ජීවත් වෙනවා නම් ඒක යහපත පිණිසද පවතින යහපත පිණිසද? ඉතින් කියන ස්වාමීනි එතකොට ඒක යහපත පිණිස පවතින්නේ. ඊළඟට අහනවා කාලාමේනි එහෙමනම් කෙනෙකුගේ හිතේ දේශේ නැත්තම් ඒ දේශේ නැති බව හිතසුව පිණිසද පවතින්නේ අහිත පිණිසද කියලා ඇහුවා. ඊට ස්වාමීනි ඒක පවතින්නේ හිතසුව පිණිසයි. එහෙමනම් ඒ ද්වේෂය නැතිවීම නිසා එයා ප්‍රාණඝාතයෙන් වළකින්ව නේද? සොරකමින් වළකින්ව නේද? වැරදිකාම සේවනයෙන් වළකින්ව නේද? බොරුවෙන් වළකින්ව නේද? ඊළඟට ඒවට තවත් අයව පොළඹවන්නේ නැ නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒක එයාගේ ජීවිතේට යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද කියලා ඇහුවා. පවතින්නේ යහපත පිණිසයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමේනි මේ සිත්තල මෝහේ නැති බව. මේ සිත්තල මෝහේ නැති බව නිසා මේ මෝහ නැති බව කෙනෙකුට යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද කියලා ඇහුවා. ඉතින් එතකොට ඒ අය පිළිතුරු දුන්න ස්වාමීනි මේ සිත්තල මෝහේ නැති බව පවතින්නේම යහපත පිණිසයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් කාලාමින් මෝහේ නැත්තම් කෙනෙකුට එයා ප්‍රාණඝාතී කරන කෙනෙක් නොවේ නේද? ඒ කියන්නේ යාට මෝහයක් නැහැනේ ඒ නිසා ප්‍රාණඝාතෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. වැඩිකාම සේවනයෙන් වළකිනවා. බොරුවෙන් වළකිනවා. ඒවට අනිත් අය පොළඹවන්නේ නැහැ. ඒක හිතසුව පිණිස පවතින්නේ නැද්ද කියලා අහනවා. ඒක හිතසුව පිණිස පවතිනවා. එහෙමනම් අපිට පැහැදිලිව තේරෙනවා මේ අකුසල ධර්ම ඇතිවන්නේ ලෝභ ද්වේෂ මෝහ නිසා. මේ ලෝභ ද්වේෂ මෝහ නැත්තම් අකුසල ධර්ම ඇතිවන්නේ නැහැ. ඉතින් අහනවා කාලාම එහෙනම් මේ අලෝභ අදෝස අමෝහ කියන එක කුසල්ද අකුසල්ද කියලා ඇහුවා ඒගොල්ලන්ගෙන්. එතකොට ඒගොල්ලෝ පිළිතුරු දුන්න ස්වාමීන් වහන්සේ ඒවනම් කුසල් කිව්වා. ඒව හරිද වැරදිද කියලා ඇහුවා. ඒව හරි දේවල්. ඒව බුද්ධිමතුන් ගරහනවද ප්‍රශංසා කරනවද කියලා ඇහුවා. බුද්ධිමතුන් ප්‍රශංසා කරනවා. ඒව සමාදන් වෙලා යම්කිසි කෙනෙක් වාසය කළොත් ඒක හිතසුව පිණිස පවතීද අහිත පිණිස පවතීද කියලා ඇහුවා. ඒක හිතසුව පිණිස පවති. ආන්නේ නිසයි කාලාම මා කිව්වේ. අන්න ආයම බුදුරජාණන් වහන්සේ වදාළා මා අනුස්සවේන ඔය කෙක්කෙනා කිව්වා කියලා ගන්න එපා. මා පරම්පරාය පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. මා ඉතිකිරාය මෙහෙම මෙහෙම වුණා කියලා ගන්න එපා. මා පිටක සම්පදානේන මේ පොත්වලින් ආවා කියලා ගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලා ගන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා ගන්න එපා. මා ආකාර පරිවිතක්කේන මේ කරුණ සලකා ගත්තාම හරි කියලා ගන්න එපා. මා දිට්ඨි නිඥානක්ඛන්ති තමාගේ මතයට ගැලපුණා කියලා ගන්න එපා. මා භබ්බ රූපතාය මෙහෙම මෙහෙම එකත් හරි මේකත් හරි කියලා ගන්න එපා. මා සමනෝ නෝගරු මගේ මේ ශ්‍රමණයන් වහන්සේ මගේ ගුරු රෙද්නි කියලා ගන්න එපා කියලා. දැන් මේ දෘෂ්ටියට ගැලපෙනවා කියව මතකුනේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා පිය ජාතික සූත්‍රය කියලා. ඒක බමුණෙක් මේ එයාගේ එකම දරුවා මරණයටපත් වෙලා එයා හැමදාම සෝනට ගිහිල්ලා ඒ මිනී වල දිහා බලාගෙන ඉඳලා අඬ අඬ එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ යට මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද ඔබ ඔය මේ බොහොම වේදනාවෙන් අඬ අඬ ඉන්නේ? ඉතින් කිව්වා අනේ මගේ එකම පුතා මැරුණා කිව්වා. ඉතින් ඇහුවා මේ ඒ පුතා ගොඩක් ප්‍රියයිද? බොහොම ප්‍රියමනාප කෙනෙක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක තමයි කිව්වා. ප්‍රිය වූ දේවල් නිසා තමයි කිව්වා දුක හටගන්නේ. ප්‍රිය වූ දේවල් නිසා දුක හටගන්නේ කියලා කිව්වා. කීප ගමන් මොකද උනේ? අර බමුණට කීంటి ගියා. ඒ බමුණ කිව්වා ප්‍රිය වූ දේවල් නිසා දුක හටගන්නවා. ඒ මොකද්ද ඒ කතාව කියලා ඇහුවා. අහලා කිව්වා බමුණ කියන ඔබ වහන්සේට වැරදිලා. ප්‍රිය වූ දේවල් නිසා හටගන්නේ දුක නෙවෙයි සැප කියාගෙන ගියා ගස්සගෙන. ගියනකට මේ කඩයක් අයිනේ කොල්ලෝ ටිකක් බූරුව ගහව. එතෙන්ද ගිහිල්ලා කිව්වා අද මම හොඳට දෙකක් කිව්ව ශ්‍රමණ ගෞතමයන්ට. ඒ මොකද්ද? මම මේ එනකට කියනවා ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා කියලා මං කිව්වා. එතකොට හිතන්න එකක්. මොකද්ද? ප්‍රිය වූ දේවල් නිසා දුක නෙමේ හටගන්නේ සැප කියලා කියපු ගමන් අර බූරුව ගහගෙන කොල්ලෝ ටික කිව්වා බමුණෝ උඹ හරියටම හරි කිව්වා. ප්‍රිය වූ දේවල් නිසා හටගන්නේ සැපනෙව. අන්න දැක්කද දෘෂ්ටියට දෘෂ්ටිය ගැළපීලා ගියා. මිසක් එතන සත්‍ය නෙවෙයි. ඊරවසේ මොකද වුනේ? මේක කතන්දරේ ගිහිලා දැන් මේක මේ මිනිස්සු හැමතැනම කියන්න ගත්ත හරි වැඩේ තමයි බුදුරජාණන් වහන්සේට ඔන්න බමුණෙක් උගන්නලා මේ බුදුරජාණන් වහන්සේට වරදිනවා අන්න බලන්න කියලා ඔන්න කියාගෙන ගියා. ගියාට පස්සේ දැන් මේක ගියා රජමාලිගාවට. ගියාට පස්සේ දැන් උන රජ්ජුරුවන්ටත් ගියා. කොසල් රජ්ජුරුවන්ට. කොසල් රජ්ජුරුවන්ටත් මේ ආපු කතන්දරේ එහිමම ගිල්ලා. එයා මොකද උනේ? එයා කියනවා මල්ලිකා දේවීට කියලා. මල්ලිකා දේවී බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේ හරි භයානක කතාවක් කියලානේ. මොකද්ද කියන්නේ ඉස්සෙල්ලා කියනවා මෙහෙම නිතින් මේ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් පොඩ්ඩක් කල්පනා කරලා කතා කරන්න එපා. දැන් මේ කවුද මේ කියන්නේ? කොසල් රජුරු. මොකද එයාත් පිළි අරගෙන තියෙන එහෙනම් ප්‍රිය වේ දේවල් නිසා සැප ඇතිනවා කියලා. ඉතින් අයිව මම මල්ලිකා ඇහුවා ඒ මොකද්ද බුදුරජාණන් වහන්සේට වරදින්න විදියක් නැහැ. දැන් මල්ලිකා කියනවා. එතකොට කිව්වා ආ තමසිරත් ඉති මොන හරි කිව්වොත් බුදුරජාණන් වහන්සේ හරි තමයි. දැන් බලන්න ඕක තියෙනවා ප්‍රිය ජාතික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. එතකොට නෑ නෑ මොකද්ද මොකද්ද කියලා. ඉතින් කිව්වා මෙහෙමයි ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා කියන්නේ. ඔන්න දැන් මල්ලිකා නිහඬ වුණා. අන්න මල්ලිකා බුද්ධිමත්. යා නිහඬ වෙලා මිනිස්සෙක්ව යව්වා පණිවිඩකාරයෙක්ව භාග්‍යවතුන් වහන්සේ ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා කියලා. මේ කෝලහලයක් ලැබුගින්නක් වගේ යනවා. මේ ලැබුගින්නේ ඇත්ත මොකද්ද කියලා ඇරියා. ඒ වගේ දැන් පසුගිය දවස්වල මම රූපවාහිනී වැඩසටහනක කිව්වා මේ අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගියාට පස්සේ ආර්ය ශ්‍රාවකෙක් එයා පුතජනින් නෙමෙයි කියලා. ඒක කිව්වා කියලා කැළඹිලා තියෙන පුතජනියෝ ටික. කැළඹිලා තියෙනවා අය අපි පුතජන නෙවෙයි කියන අය. ඒක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. හොයලා බලන එකනේ. හොයලා බලන්නේ නැහැ. එතකොට ඒ වගේ මේකෙත් ඔන්න කැළඹුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගින් එව ස්වාමීනි මෙන්න මෙහෙම කතාවක් පැතිරිලා තියෙනවා ප්‍රිය වූ දේවල් නිසා දුකක් හට ගන්නවා කියලා මේ ඔබ වහන්සේ ප්‍රකාශයක් කළා කියලා මේක එහෙම එකක් කළාද කියලා ඇහුවා. අහනකට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ බමුණු විචතර දුර යන්න ඕනේ නැහැ කිව්වා. මේ සවැත්නුවර අර අසවල් පවුල ගන්න කියලා නමක් කියලා කිව්වා. ඒගොල්ලන්ගේ එකම පුතා හිටියා. ඒ චූටි දරුව මැරිච්ච වෙලාවේ අම්මා තාත්තා අඬපු ඇඬිල්ල මතකද කියලා ඇහුවා. ඒ අම්මා තාත්තා දෙන්නා පපුවට ගහ පපුවට අත්වලින් ගස ගසා මේ අර හන්දිවල කෙහෙල් කඳන් වගේ වැටුණ මතකද කියලා ඇහුවා. රංකෙටි පුතා කෝකී කියා කෑග ගහ වැළපුණා මතකද කියලා ඇහුවා. මතකයි කිව්වා. ආන් ඒක තමයි කියන්නේ ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා කියන්නේ ඕකයි කිව්වා. මතකද කියලා ඇහුවා. ඊළඟට අර අසවල් ගමේ අසවල් පැතිටි අසවල් ජෝඩුව. අසවල් ජෝඩුව කසාද බඳින ලෑස්තුණා ගෙවලුනේ විරුද්ධ වුණා. මොකද කියලා ඒ දින්න කළේ. ඒ දෙන්නගෙන් ඒ කොල්ල කඩුවක් අරන් එවිල්ල කෙල්ලට කිව්වා උබෝ පෙච්ච භවිස්සාම අපි දෙන ඊළඟ ලෝකයකට යමු මේ ලෝකෙ බෑ. කෙල්ල කෙල්ලට කඩුවෙන් කොටලා මැරිලා ඒ කොල්ලත් මැරුණා මතකද කියලා ඇහුවා. මන්තකයි කිව්වා. ආන්න බලන්නකො ප්‍රිය වූ දේවල් නිසා වෙච්ච දේ. අදටත් වෙන්නේ නැද්ද ඕවා? ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා කියන ලෝකය කියලා කිව්වා. ඉතින් මල්ලිකා දේවියට දැන් මේක කියලා කිව්වම මල්ලිකා දේවිය මොකද කළේ? ගියා කුසල රජුරු හම්බෙන්නේ. අයව රජතුමනි අපේ වජිරාදුවට ඔබ ආදරේද කිව්වා. ඇයි මල්ලිකායේ මහන්නේ මං කොච්චර ආදරේද දුවට? එතකොට ඒ දුවට මොනවා හරි වෙලා අපිට නොපෙනී ගියොත් එයා මැරුණොත් කියනකටම මල් රජුරු කියන ආහ කටකට මූසල කතා කියන්න එපා කිව්වා. මැරුණොත් මොකද වෙන්නේ? මට පිසු හැදේ කිව්වා. මට සිහි නැතුයයි කිව්වා. මට කෑම කන්න බැරුවයි කිව්වා. ආ රජතුමනි ඒක තමයි කියන්නේ ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා කියන ඕක. ඊට පස්සේ මල්ලිකා දේවිය අහන රජුරුවන්ගෙන් රජතුමනි හා ඔබතුමනි ඔබතුමා මට ආදරේද? තිකෝ ඔයාට නැතු වෙන කාටද මං ආදරේ කියලා ඇහුවා. එතකොට මම්මලුත් අන්න මූසල කතාවක් කියන රජුරුව කියනවා. ඔයා මලොත් මට මුකුත් කරගන්න බැරුවයි කිව්වා. ආ ඒක තමයි කියන්නේ ප්‍රිය වූ දේවල් නිසා අන්නේ එතකොටයි රජුරුවන්ට මොලේ පෑදුනේ. රජුරුව එතකොට මෙයා කියනවා අන්න මල්ලිකාව කියනවා දැන් දැක්කද රජතුමනි බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම් ඒක සත්‍යයක් බව. එතකොට රජුරුව මොකද කළේ? ජේතවනාරාමේ පැත්තට හැරිලා අනේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් සත්‍යයක් කියාපු කෙනෙක්ද කියලා නමස්කාර කළා. එතකොට මේකෙන් අපිට පේනවා දැක්කනේ අර මතේ එහිමම නුවණින් කල්පනා කරලා ගන්න තුනම වෙන හානිය. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ කාලාමයන්ට කිව්වා මෙහෙම ගන්න එපා. යමක් කුසල්ද යමක් ධර්මයේද යමක් පුරුදු කිරීමෙන් හිතසුව පිණිස පවතිනවාද අන්න ඒක පුරුදු කරන්න ඔන්න ඔය අදහසිනේ කිව්වා මේ උපදෙස් දෙන්නේ. එතකොට දැන් බලන්න අපිට මේ ලෝභ දෝෂ මෝහ අකුසල් අලෝභ දෝෂ අමෝහ කුසල් ලෝභ දෝෂ මෝහ අනුගමනය කිරීමෙන් දුක පිණිස පවතිනවා අලෝභ දෝෂ අමෝහ අනුගමනය කිරීමෙන් සැප පිණිස පවතිනවා කියන කාරණේ අහන්න ලැබෙන්නේ නැතුව අපිට අහන්න ලැබුණේ හැමතිස්සෙම මොකද්ද? අර චූටි කෑල්ල විතරයි, කොටස විතරයි. මේ පරම්පරාවෙන් ආවට ගන්න එපා, ආවට ගන්න එපා, කියව පමණින් ගන්න එපා කියලා විතරයි. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ අදහස් කළ මූලික දේශනාව අහන්න ලැබෙනවද? ආන්න ඒකෙන් තමයි වරදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ නිසා කාලාමේනි ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා ලෝභ නැති සිටින් මෛත්‍රියෙන් කරුණාවෙන් මෘදුතාවෙන් උපේක්ෂාවෙන් දස දිසාවටම මෛත්‍රිත පතුරවාගෙන වාසය කරන සතර බ්‍රහ්ම විහරණ දස දිසාවට පතුරවාගෙන වාසය කරනවා කියනවා කවුද? ආර්ය ශ්‍රාවකයා. කියනවා එහෙම කාලාමිනී මේ විදිහට ආර්ය ශ්‍රාවකයා දස දිසාවටම සිව්බඹ විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා පතුරවාගෙන වාසය කිරීම නිසා එයාට මේ ජීවිතේදීම සැනසිලිදායක කරුණු හතරක් ලැබෙනවා. එයාට මේ ජීවිතේදීම සැනසිලිදායක කරුණු හතරක් ලැබෙනවා. ඒ තමයි එයා කල්පනා කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මැදිස්තද කියලා මෙතනද කියනවා. එහෙමනම් එයා හිතනවලු මෙහෙම, පරලොවක් මට තියෙනවා නම් යහපත් කුසල කර්මයන්ගේ විපාක තියෙනවා නම් මම මරණින් පස්සේ උපදින්නේ සුගතියේ. අයියා සුගතියට යන විදිහට ජීවත් වෙන්නේ. ඒ නිසා හිතනවලු මට පරලොවක් තියෙනවා නම් මං උපදින්නේ සුගතියේ. ඊරෝස් කල්පනා කරනවා මට පරලොවක් නැත්තම් දැන් ඊකේ පරලොව පිළිගන්න එක්කෙනෙක්ට පරලොව පිළිගන්නේ නැත්නම් එයා කල්පනා කරනවලු මම පරලොව මට පරලොවක් නැත්නම් මම මේ ජීවත් වෙන කාලය තුල අනීගං සුඛං අත්තානං පරිහරාමි මම දුක් නැති සැපසහගත ජීවිතයක් මම මේ වැඩපිළිවෙලින් අරගෙන යනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ලෝකේ පව කරනවා කියලා සම්මතද? ඒ ගොඩට මම වැටෙන්නේ නැහැ. මේ ලෝකේ යම් කිසි පිරිසක් පින් කරනවා කියලා සම්මතද? අන්නේ ඒ ගොඩටයි මම ආйти වෙන්නේ කියලා ඔන්න ඔය විදිහට අස්වැසිලි හතරක් යා ලබනවා කියනවා. එතකොට ඒ කාලාම වාසින් කියන අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය කියා දීපු කාරණා නම් හරියටම හරි. ඔය විදිහට යා කල්පනා කළා මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින් මෘදු සිතින් උපේක්ෂා සහගත සිතින් දස දිසාවටම පතුරවාගෙන එයා වාසය කරනවා නම් කියන භාග්‍යතුන් වහන්සේ යාට පරලොවක් තියෙනවා නම් එයා ස්ථිර වශයෙන්ම සුගතියේ උපදිනවා. පරලොවක් නැහැ කියලා කියනවා නම් එයා මේ ජීවිතයේ ඊටාම යහපත් ජීවිතයකින් මේ ජීවිතේ ගත කරනවා. මේ ලෝකේ පව් කරනවා කියලා කොටසක් තියෙනවා නම් ඒ කොටසට එයා අයිතිවන්නේ නැහැ. පින් කරනවා කියලා කියනනම් අන්නේ ගොඩට තමයි යා අයිතිවන්නේ. එහෙමනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එයාට බොහෝ කලක් හිතසුවේ පිණිස පවතිනවා කියලා අන්න ඒවලේ ඒ පිරිස තිසරණේ පිහිටියා. අන්න මෙච්චර කල් එයාගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච දෙයක්. දැක්කද මීට කලින් උනේ මොකද්ද? එක එක ආගම් වල අය ඇවිල්ලා කරුණු සහිතව ඒ අයව දැනුවත් කරන්නේ නැතුව මොකද කළේ? තවත් එක්කෙනෙක් කරගෙන ගියපු එක ගරහා කළා, ඒක බැහැර කළා, තමන්ගේ මතේ දැම්මා. දැන් එහෙමනේ කරන්නේ. දැන් මේ ඒ කියන්නේ දැන් ඔය අපි දන්නවනේ දැන් අලුතෙන් මේ බෞද්ධ පවුල් කතෝලික කරගෙන යන අය ඉන්නවනේ, ඔය රෝසි සේනානායකලා කට්ටිය. බෞද්ධ පවුල් කතෝලික කරන එකට කරන්නේ ඉස්සල්ලාම ඒගොල්ලලා බුදු පිළිමේ පොළේ ගස්සන එක. මේ මෑත භාගයේ දැන් මේ කරන එකක්. මේ මට ආරංචින ඊයේ පෙරේද. දැන් බෞද්ධ පවුල් කතෝලික කරන එකට ඒගොල්ලෝ කරන්නේ කොහොමද? බුදු පිළිමේ පොළේ. එතකොට මේක බුද්ධිමත්ද නැද්ද? බුද්ධිමත් නැහැ. එතකොට මේගොල්ලෝ ද්වේෂයක් ඇති කරනවද නැද්ද? ද්වේෂයක් ඇති කරනවා. එතකොට දැන් අපි ආගම් වේදින් තොර බැලුවොත් දේශය කියන්නේ හොඳ දෙයක්ද? දේශය කියන්නේ කාගේ සිතේ ඇති වුණත් නරක දෙයක්. අපි කියමු බෞද්ධ කෙනෙක් කතෝලික කෙනෙක් බෞද්ධ වෙනවා කියලා. අහලවත් තියනවද කිසිම කෙනෙක් ජේසුස් වහන්සේගේ පිළිමයක් පොළේ ගස්වල තියනවා බෞද්ධ ජනතාව? ඉතින් මොකද කරන්නේ? මේ අහිංසක මිනිස්සු දන්නේ මේ බෞද්ධ ජනතාව වැදවද මේ කියන්නේ ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ ආගමට බෞද්ධ ආගමට දේශයක් ඇති කරවන්නේ. එතකොට ඒගොල්ලෝ හිතනවා දේශය ඇති කරවීම තමන්ගේ ආගමේ දියුණුවට හේතුවයි කියලා. ඒගොල්ලෝ හිතනවා දැන් අලුතෙන් තමන්ගේ ආගමට බැඳෙන එකට කතෝලික ආගමට බැඳෙන එකට ඒ කතෝලික ආගමට බැඳෙන බෞද්ධයෙක් කෙනාට දේශය ඇති කරවීමෙන් යහපතක් කරන්නේ කල්පනා කරන්නේ. යහපතක් වෙයිද? වෙන්නේ නැහැ. නුවර පළාත මොකද කළේ? ওই වගේ බෞද්ධ කළා. බෞද්ධ කළ මෙන්න වෙසක් ආ වෙසක් පොයේ දවසේ මොකද කළේ? ඒ පිරිස කොච්චර දේශයෙන් කල්පනා කළාද කියනවනම් තේයි පානුවේ ගෙනාවා. ගෙනල්ලා කිව්වා මේ පාන් කියන්නේ බුදුහාමුදුරන්ගේ මස් කන්න. අර බෞද්ධ ජනතාවට මේ දැන් ඔය දැන් එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු අය දැන්. දැන් මේගොල්ලෝ මොකද කරන්න ඕනේ? දැන් මේගොල්ලෝ ඒ බුදුහාමුදුරනේ මසුවේ දැන් අපි කන්නේ කියලා හිතාගෙන කන්න ඕනේ අර පාන්. අර තේ බොන්න ඕනේ. දැන් මේ මොකද්ද මේගොල්ලන්ගේ බලාපොරොත්තු? ඒ කියන්නේ මේ ආගම ප්‍රතික්ෂේප කරවන්න මේගොල්ලෝ ගන්න උපක්‍රම. නමුත් මේගොල්ලෝ දන්නවද මේගොල්ලන්ගේ හිතල ඇති වෙච්ච දේශයක් මුල් වෙලා මේ කරන දෙයක් කියලා? ඒගොල්ලෝ දන්නවද? ඇයි ඒ? ඇයි දේශයේ අහිත පිණිස දුක් පිණිස හේතු වෙනවා කියන ධර්මයක් ඒ ආගමේ නැහැ. ලෝභය අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. මේ ලෝභ දෝෂ මෝහ නැමැති අකුසල මුල් හේතු වෙලා මේ මිනිස්සු දුකටපත් වෙනවා කියන ධර්මයක් ඒ ආගමේ නැති නිසා. ඇයි එහෙම තිබුණනම් ඒගොල්ලෝ දේශයට කැමති වෙනවද? නැහැ. ඒගොල්ලෝ ලෝභයට කැමති වෙනවද? මෝහයට කැමති වෙනවද? අන්න බලන්න එහෙමනම් අර නෝනින් සලකා යමක් තේරුම් ගන්න බැරි ජනතාවට මොකද වෙන්නේ? එතකොට අර යම් කිසි රාමුවකට හැමදාම වැටිලා ඊට පස්සේ ඒකේ තුල ඉඳලා දේශයෙන් බලන්න බාහිර ලෝකේ පොළඹවනවා. ඒකනේ කරන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර වෙනස්ද කියලා. එතකොට උන්වහන්සේ පැහැදිලිවම දැන් අර කාලාමයන්ට කිව්වද බෞද්ධ වෙන්න කියලා? කාලාමයන්ට බෞද්ධ වෙන්න කිව්වේ නැහැ. නමුත් මේ දේශනාව අවසන් වෙනකොට කාලාම පිරිසට මොකද වුනේ? බෞද්ධ වුණා. දැන් මේගොල්ලෝ බෞද්ධ වුණේ දැන් අපි වගේද? අපි අය බෞද්ධ වුණේ කොහොමද? චූටි කාලේ මොන්ටිසෝරි තමයි කියන්නේ. මොකද්ද කියන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඊටසේ මාගේ බුදු සාදුට මල් ගෙන්වල් දෙන්නම්. ඕවා තමයි චූටි කාලේ උන් ඉගෙන ගන්න. නමුත් ඒවා සාමාන්‍යයෙන් ඒගොල්ලන් අර කවි ගොඩේම පොඩි ළමෙන්ට කවි ගොඩේම කවියක් මිසක් වෙන දෙයක් ඊක තියෙනවද? ලොකු වුණාට පස්සෙත් ඒගොල්ලන්ට තියෙන්නේ ඒ මානසිකත්වයමයි. අර මොහිදින් බෙක් සින්දු කිව්වා වගේ. දැන් මොහිදින් බෙක් කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ මොහිදින් බෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්ව අවබෝධින්ද? ඒ ආකල්පියම නේද බෞද්ධය අදට කියන්නේ? අන්න එතකොට බලන්න දැන් මේ කාලාම වාසීන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ අවබෝධයකින් කියන ස්වාමීනි. කාලාම වාසීන් කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි අද පටන් භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපි සරණ යනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට තේරුණා බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් නම් අපිට වරදින්නේ නැහැ. ඊට පස්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අපි සරණ යනවා. අයි මේගොල්ලෝ දන්නවා ඒ ධර්මයෙන් තමයි මේ විචාර ඔක්කොම දැනගත්තේ. ඒ ධර්මය අනුගමනය කළොත් නම් වරදින්නේ නැහැ. ඊළඟට කියන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස අපි සරණ යනවා. දැනගත්තා ඒ සංඝ පිරිස සරණ ගියොත් තමයි අපිට හරියන්නේ. ඔන්න ඊයේ මට හම්බ වුණා වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා අවුරුදු 30ක් කතෝලික ආගමේ ඉඳලා තියෙන්නේ. මේ වෙනකොට ඒ අම්මා කොච්චර දියුණුවද කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල. මම ඒ නිසායි වචන කීපේ කියන්නේ මේ අම්මා ගැන. වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා මට කියනවා ස්වාමීනි මගේ ජීවිතයේ ප්‍රශ්න ඇති වෙනකොට මං ඉස්සර කලේ අනුන්ට ඇඟිල්ල දික් කරපු එක. උඹලා නිසායි මට මේ කරදර, උඹලා නිසායි මට කරදර කියලා අනුන්ට ඇඟිල්ල දික් කළා. නමුත් මට කියනවා දැන් ස්වාමීන් වහන්සේ මට තේරෙනවා මාව මෙච්චර කල් මේ සංසාරේ ගినాවේ. මාව මෙච්චර කල් මේ සංසාරේ ගినాපු හතුරා පිට නෙමෙයි කිව හිටි. මේ සංසාරේ මාව මෙච්චර දුර ඇදගෙන ආපු හතුරා මේ ඇතුලේ කිව හිටි. ඒ තමයි කිව මේ හිත. මේ හිත කිව මගේ හිතේ ලෝභය ඇති කළා මේ සංසාරේ අරගෙන ආවේ. මේ හිත කිව්වා මගේ හිතේ ද්වේෂය ඇති කළ මේ සංසාරෙ මෙච්චර දුර ගినాවේ. මේ හිත තමයි මගේ හිතේ මෝහය ඇති කරවල මේ සංසාරෙ ගినాවේ. කිව්වා ස්වාමීනි මීට කලින් මම ඒ හරි ලස්සන කතා. මීට කලින් මේ හිත විසින් පදේ ගැහුවා. ඒ පදේට මන් නැටුවා. දැන් මේ වයසක මෑණියෝ කියන්නේ අම්මා කෙනෙක්. හිත විසින් මේ පදේ ගැහුවා. ඒ පදේට මම නැටුවා. දැන් හිත පදේ ගහන්න හදනට මං කියනවා හා හා දැන් ඔබේ පදේ ඉවරයි. මේ අම්මා කියනවා දැන් ඔබේ පදේ ඉවරද? ඊළඟට ලස්සන කතාවක් කියවල ස්වාමීනි ඉස්සර හිත මගේ ස්වාමියා මම හිතේ දාසයා. දැන් මම ස්වාමියා හිත මගේ දාසයා. මේ අම්මා සසරින් මිදෙයිද නැද්ද? මේ අම්මට ඉන්නවා දරුවෙක් බේබද්දෙක්. ඉතින් ඒ අම්මා කියනවා ස්වාමීනි මම කල්පනා කළා මේ පුතාට අවවාද කළා නම් මේක හදන්න බෑ. අවවාද කරන්න ගියත් කල්පනා කරාලු මේ මත්පැන් පානයට අමතරව අම්මට තින්දා කළා ඊට පස්සේ තවත් පව් කරගන්නවා. ඉතින් ඒ අම්මා ගිහිල්ලා පුතාට කිව්ල පුතේ ඔයාට මම ඊට පස්සේ අවවාද කරන්නේ නැහැ. අපි යාළුවෝ වගේ ඉමු. කිව්ල හැබැයි මම ඔයාට සලකන්නේ මේ අනිත් අයට සලකන පිළිවෙලට. දැන් බල්ලෙක් මගේ මං අති දෙඩ කරන බල්ලෙක් බල්ලෙක් හිටියොත් බඩගිනි වෙලාවත් මම බත් ටිකක් දෙනවා. ඒ වගේ මං ඔයාව බඩගිනි වෙලාවත් බත් ටිකක් දෙනවා. අසනීප වුණොත් බේත් කරනවා. ඒ වගේ මං ඔයාට අසනීප වුණොත් බේත් කරනවා. මං ඔයත් එක්ක වෙන ගණ දිනුවක් නැහැ. අපි අය හොඳයි තියාගෙන ඉමු. කියලා පුතාගේ කාරණේදී තාමදුරිනේ මම මෙන්න මෙහෙමයි කිව්වා මේ දරුවෝ අතෑරියි. කරන්න දෙයක් නැහැ කිව්ව සංසාරය තියෙම තමයි. දැන් ඉතින් මම මේ විදිහට නටන්නේ නැහැ කිව්වා. දැන් මම අල්ලගත්තේ කිව්වා මේ මා මෙච්චර කල් නොමග යවපු මාව භවයෙන් භවයට භවයෙන් භවයට මේ නොපෙන්න සංසාරේ අරගෙන යීපු එක්කෙනා. දැන් ඉතින් ආය යන්න දෙන්නේ නැහැ කිව්වා. මට මේ ජීවිතේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට හම්බ වුණා කියලා මේ අම්මා කියාගෙන ගියා. එතකොට දැන් මෙයා ඊළඟට ලස්සන කතාවක් කිව්වා. ස්වාමීනි මම පුතජන කෙනෙක් නෙවෙයි කිව්වා. දැන් පුතජනෙකුට ඕවා කියන්න පුළුවන්ද? අන්න දැක්කද වෙනස? එතකොට මේ මෙච්චර වටිනා ධර්මයක් තියෙද්දි දැන් අර පුතජන කතාව නිසා දැන් මට හරියට එනවා ටෙලිෆෝන් කෝල් වලින් අනේ අපි මෙච්චර කල් පුතජන කී කියන්නේ මේ අපි පුතජනයි කියලා කියන්නේ මේ පරිසමෙන් ඉන්න කියන අර්ථයෙන්. ඉතින් පරිසමෙන් ඉන්න කියන අර්ථයෙන් පුතජන කියන්නේ කවුද? ඒක මේ ස්වාමීන් වහන්සේ නම මාත් එක්ක ටෙලිෆෝන් කරලා කිව්වේ. ඉතින් මං කිව්වා ස්වාමීනි එහෙම කියමනක් මේ ශාසනයේ නැහැ. ශාසනය තුල හැමතැනම තියෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලා තිසරණේ පිටවන එක්කෙනාට. ඉතින් අනිත් එක තමයි පුතජන භාවයේ නම් අපි රැඳී සිටින්න ඕනේ. පුතජන භාවය කියන්නේ අනතුරුදායක දෙයක්ද නැද්ද? ලෝභ දෝෂ මෝහ වගේ එකක් ඊටත් වඩා භයානක එකක්. ඒ මොකද? ඇයි පුතජන කිනාගේ අතින් තමයි ආනන්තරී පාප කර්ම සිද්ධ වෙන්නේ? පුතජන කිනා තමයි ආගම් වෙනස් කරන්නේ. දැන් අපි ගත්තොත් අර ආගම වෙනස් කරන කෙනෙකුට පිළිමයක් දීලා කිව්වා අර පොලේ ගහන්න කියලා. දැන් අපි ගමු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට අඬ ගහලා ඕක කිව්වොත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඕක කරයිද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කවදාවත් ආගමේ නාමයෙන් යමක් Tamanට ලැබෙනවා කියන නාමයෙන් ඒක කරන්නේ නැහැ. අපි කියමු පුතජනෙකුට කියනවා මෙහෙම. පුතජන කෙනෙකුට කියනවා ඔබ ඔය ආගම වෙනස් කරන්න ඔබව මරනවා. පුතජනෙ මොකද කියන්නේ? අනේ මරන්න එපා මං මේ ආගම වෙනස් කරන්නම් කියලා කියන්නේ නැද්ද? කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට කියනවා ඔබ වෙනස් කරන්න ඔබව මරනවා කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියනවා අනේ හොඳයි මරා දාන්න මට මේ පා වෙලා හිටියේ. මං මරණින් මතු සුගතිය යනවා. බොහොම හොඳයි මරලා දාන්න කියනවා. කියන්නේ නැද්ද? අන්න බලන්න. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ පුතජන කෙනාගේ වෙනස. පුතජන කෙනා කසාදේට ආගම වෙනස් කරයිද නැද්ද? වෙනස් කරනවා. රස්සාවට ආගම් වෙනස් කරපු, කසාදේට ආගම් වෙනස් කරපු, ඉඩකඩම් වලට ආගම් වෙනස් කරපු, යමක් ලැබීමට ආගම් වෙනස් කරපු සියලු දෙනා අන්ධබාල පුතජන. අන්ධබාල පුතජන පිරිස කොයිතරම් කිව්වත් අපි බෞද්ධයේ බෞද්ධය කියලා බෞද්ධද? බෞද්ධ නෙමෙයි. ඇයි ඒගොල්ල ඕන වෙලාවක ඒගොල්ලන්ගේ අතින් බුදුරජාණන් වහන්සේට හානියක් වෙන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හානි කරන්නේ ඒගොල්ල තමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිසට ඒගොල්ල අයිති වෙන්නේ නැහැ. ඒගොල්ල තමයි මේ ශාසනය නැති කළ දාන පිරිස. එතකොට මේ ශාසනය යම් කිසි කෙනෙක් දියුණු කරනවා නම් දියුණු කරන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් තමයි. අන්ධබාල පුතජන කෙනෙකුට මේ ශාසනයේ වටිනාකම හොයන්න බෑ. දැන් බලමු බුදුරජාණන් වහන්සේගේ මේ කාලාම සූත්‍රයේ දේශනාව. දැන් බලන්න කාලාම සූත්‍රයේ ඒ කාලාමලගේ කතාවේ. ඒගොල්ලෝ කිව්වා අපිට තේරෙන්නේ නැහැ මේක ඇත්ත නැත්ද. එක කොටසක් ඇවිල්ලා කියනවා ඒක අදහන්න කියලා. ඊළඟ කොටස ඇවිල්ලා කියනවා ඒක ප්‍රතික්ෂේප කරලා මේක අදහන්න කියලා. ඊළඟ කොටස කියනවා ඊළඟ ඒක ප්‍රතික්ෂේප කරලා ඒගොල්ලන්ගේ ඒක අදහන්න කියලා. අපිට දැන් තේරෙන්නේ නැහැ කිව්වා මේකෙන් ඇත්ත කියන්නේ කවුද කියලා. කවුද මේකෙන් ඇත්ත කියන පිරිස කියලා හොයන්න බෑ. ඔබ වහන්සේ අපිට මේක निराකරණය කරලා දෙන්නේ කිව්වා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ වදාලේ කාලාමේනි ඔය කිව්වා කියලා ගන්න එපා. එහෙමනේ කිව්වේ නේද? ඔය කිව්වා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඔය පිටක සම්ප්‍රදායෙන් ආවා කියලා ගන්න එපා. තර්කයට ගැලපුණා කියලා, න්‍යායට ගැලපුණා කියලා ගන්න එපා. මනසින් ගොඩනගාගත්තු කල්පනා වලට ගැලපුණා කියලා ගන්න එපා. තමන්ගේ දෘෂ්ටියට ගැලපුණා කියලා ගන්න එපා. ඊළඟට මේ ගරු කටයුතු ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයා කියලා ගන්න එපා. යමක් අකුසල්ද, යමක් අයහපත්ද, බුද්ධිමතුන්ගේ ගරහාවට ලක්වෙන එකක්ද, ඒක සමාදන් වුණ දුක් පිණිස පවතිනවද, අන්න ඒක දුරු කරන්න. ඊළඟට දේශනා කළේ යමක් කුසල්ද, යමක් ධර්මයේද, ඒ ධර්මය බුද්ධිමතුන් විසින් ප්‍රශංසා කළ දෙයක්ද, ඒ ධර්මය අනුගමනය කිරීමෙන් හිතසුව පිණිස පවතිනවාද, ඒ ධර්මය ගන්න කියලා උන්වහන්සේ පෙන්වා දුන්නා. යම් කිසි විදියකින් මේ අකුසල ධර්මවල යෙදෙනවා නම් යෙදෙන්නේ කුමක් නිසාද? ලෝභ, දෝෂ, මෝහ නිසා. යමෙක් කීකෙන් වලකිනවා නම් වලකින්නේ අලෝභ, අදෝෂ, අමෝහ නිසා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් මම හෙව්වා, එහෙමනම් මේ මිනිස්යාගේ හිතේ ඇති වෙන ලෝභ, ද්වේෂ, මෝහ හිතසුව පිණිසද පවතින්නේ අහිත පිණිසද කියලා. අහිත පිණිස කිව්වා. ඊළඟට ඇහුවා මිනිස්යාගේ හිතේ ඇති වෙන අලෝභය, අදෝෂය, අමෝහය ඇති වෙන හිතසුව පිණිසද අහිත පිණිස කියලා. හිතසුව පිණිස කිව්වා. ආන්නේ නම් ඒ හිතසුව පිණිස පවතිනදී අනුගමනය කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා මොකද කරන්නේ? මෛත්‍රී සහගත සිතින්, කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපේක්ෂා සහගත සිතින් හතර දස දිශාවටම පතුරවාගෙන වාසය කරනවා. සිව්බඹ විහරණ පතුරවාගෙන වාසය කරනවා. එයා මේ විදිහට වාසය කරනකට ලෝභ නැතුව, ද්වේෂ නැතුව, මෝහ නැතුව, එයාට කල්පනා වෙලා සෑහීමකට, සන්තෝෂයකට, අස්වැසිල්ලකටපත් වෙන්න පුළුවන් කිව්ව කරුණු හතරකින්. මොනවද? මට පරලොවක් තියෙනවා නම් ඒකාන්තයෙන්ම මම යන්නේ සුගතියේ. මට පරලොවක් නැත්තම් මම මේ ගත කරන ජීවිතය තුළ කාටවත් දොස් නැති, මටත් මගේ මනස දොස් නොකියන සපවත් ජීවිතයක් මම මේ ගෙවන්නේ. මේ ලෝකේ යමක් පව් කියලා අයිති දේ පව් කොටසට මගේ ජීවිතේ අයිති නෑ. මේ ලෝකේ පින් කියලා යමක් තියනවාද, අන්නේ පුණ්‍ය කොටසටයි මගේ ජීවිතේ අයිති කියලා මේ බොහෝම ප්‍රීතිමත් අස්වැසිලි හතරක් එයාගේ ජීවිතේ ලබනවා කිව්වා. මේ විදිහට කරුණු පැහැදිලි කළාම කාලාමයන් මොකද කළේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කියාපු දේවල් හරියටම හරි කිව්වා. ඔබ වහන්සේගේ අදහස සම්පූර්ණයෙන්ම නිවැරදි. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සරණ යනවා කියලා අන්න තිසරණ සමාදන් වුණා. දැන් මේ තිස අන්න මතක තියාගන්න, දැන් තිසරණේ පිහිටියාට පස්සේ ආ මොකද කරන්නේ? එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අනුගමනය කරනවා. ඒ මොකද? එයා දන්නවා ඒක හිතසුව පිණිස පවතිනවා කියලා. ඒ මොකද මුන්නහසීගේ ධර්මය අනුගමනය කරපු කිසිම කෙනෙකුට අහිතක්, විපතක්, කරදරයක්, පීඩාවක් සිද්ධ වෙලා නැහැ. උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ යමෙක් අනුගමනය කළා නම් ඒ අනුගමනය කරපු සියලු දෙනාටම යහපතක්මයි සිද්ධ වුනේ. මේ ලෝකේ යමෙක් ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළා නම් එයා කාගේ ශ්‍රාවකෙක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ ලෝකේ යමෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා නම් එයා කාගේ ශ්‍රාවකෙක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ ලෝකේ යමෙක් සෝතාපන්න වුණා නම් එයා කාගේ ශ්‍රාවකෙක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ ලෝකේ යමෙක් සකදාගාමි වුණා නම් එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ ලෝකේ යමෙක් අනාගාමි වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ ලෝකේ යමෙක් රහත් වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ ලෝකේ යමෙක් කෙවෙනි සම්මාදිට්ඨියකට පත් වෙලා සුගතිය උපන්නා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. සුගතිය ඉපදලා නිවන කරා දිගටම යනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. එහෙනම් තේරුම් ගන්න මේ ලෝකයේ යමෙක් සැප ලැබුවා නම් ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මොකද උන්වහන්සේගේ ධර්මයෙන් කියන්නේ සංසාරයේ ගමන් කිරීමක් ගැනද නවත්තාලීමක් ගැනද? ඒ හේතුව. ඇයි ගමන් කරනවා නම් ගමන් කරන්න තියෙන්නේ කුමක් සමගද? කෙලෙස් දුකට හේතුවක් සමගයි. දුකත් දුක හැදෙන්නේ මොකෙන්ද? හේතුවකින්. එහෙමනම් දුක හැදෙන්නේ හේතුවකින් නම් සංසාරය හැදෙන්නේ හේතුවකින් නම් දැන් ඉපදීම ආයේ දුකටනේ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා. එතකොට ඒකේ හේතුව හැටියට බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නනේ තෘෂ්ණාව. එතකොට එහෙමනම් අපි උපදින තාක්කල් උපදින්න තියෙන්නේ කෙලෙස් සහිතව. මිසක් කෙලෙස් රහිතවද? නෑ. අපි උපදින තාක් උපදින්න තියෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය තුල. වෙන දෙයක් තියනවද? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ක්‍රමෙන් තමයි උපදින්න තියෙන්නේ. වෙන උපදින්න ක්‍රමයක් නෑ. එහෙමනම් මේ ලෝකෙ දිගින් දිගට යනවා නම් ගමන් කරන්න තියෙන්නේ සෘතුවත් ආර්ය ශ්‍රාවකෙක් හැටියටද පුතඥයෙක් හැටියටද? පුතඥයෙක් හැටියට. සෘතුවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණොත් ඒ ආත්මභාව හතක් ඇතුළත මේ සංසාර දුකින් නිදහස් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක දවසක් භික්ෂුන් වහන්සේලාට, මහණෙනි ඔබත් මමත් මේ දීර්ඝ සංසාරයේ ඇවිද ඇවිද ආවේ කරුණු හතරක් අවබෝධ නොවීම නිසා. ඒ තමයි දුක්ඛාර සත්‍ය අවබෝධ නොවීම, දුක්ඛ සමුදයාර සත්‍ය අවබෝධ නොවීම, දුක්ඛ නිරෝධාර සත්‍ය අවබෝධ නොවීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය අවබෝධ නොවීම. දැන් ඔබත් අවබෝධ කළා, මමත් අවබෝධ කළා කියලා පෙන්වුවා. එහෙමනම් පින්වතුනි, අපි මේ දක්වා මේ සංසාරේ ආවෙත් අනාගතයේ මේ සංසාරෙ දිගට යතොත් යන්නේ කුමක් නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීමෙන්. යම් දවසක අපි මේ ගමන අවසන් කරනවා නම් අවසන් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන්. ඒ නිසා අපට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු.